ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සෝබිතපත් පින්නතුනි ඔබ හැමදෙනෙක්ම මේ රැස්වී සිටින්නේ සම්වේගදායි අවස්ථාවකට මේක දින කිහිපට කලින් ඔබෙන් වෙන්නුණු අපෙන් වෙන්නුණු ආදර රණසිංහ මහත්මයාට අවසාන ගෞරවය පුදකරන්ටයි අප හැමදෙනෙක්ම රැස්වී සිටින්නේ ප්‍රථමයෙන්ම අප විහාරස්ථානයේ වෙදවෙනොත් ස්වාමීන් වහන්සේලා සාදායක සභාව වෙනුවෙන් මෙමෙගිය ආදර රණසිංහ මහත්මයා වෙනුවෙන් ඒ පවුලේ පින්නතුන්ට විශේෂයෙන්ම පද්මනෝන ඇතුළු එදරුවන්ට අපේ සංවේගය අපි පළ කරනවා. යම් කෙනෙක් මිය ගියපු අවස්ථාවකදී අප මේ වගේ රැස් වෙලා අපේ කාරණා කිහිපයක් සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මිය ගිය කෙනාගේ ළඟම ඥාතීන්ට අපේ ශෝකයේ සංවේගය ප්‍රකාශ කිරීම. ඒ වගේම බෞද්ධයන් විදිහට අපේ හිතේ කුසල චේතන ඇති කරගෙන ධාර්මයේ වශයෙන්, සීලමේ වශයෙන්, භාවනාවේ වශයෙන් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිදු කරගෙන එමියගේ ඥාතියාට පුණ්‍යානුමෝදනා කිරීම එකනාගේ සසර ජීවිතයේ සුවපත් වෙනට ඒදී අප සිදු කළා. ඒ වගේම මියගේ කෙනාගේ ජීවිතය තුළ සුවිශේෂී ගති ලක්ෂණ තියනවා නම් අන්න ඒවක සිහිපත් කරලා එයින් එක ගුණයක් හරි අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට අපි අදිස්ත්‍යන කරගන්න අවස්ථාවක්. අනිත් කාරණේ තමයි මොහොතක් හරි අපිත් මැරෙන බව සිහිපත් කිරීම. මේක මරණ අනුසතියක්. මේක බලවත් කුසලයක්. අපි මේ දෛනික ජීවිතයේ වේගවත් ගමනකේ දෙන අය. අපි අධ්‍යාපනික වශයෙන්, වෘත්තීය වශයෙන්, දරුවන්ගේ කටයුතු වශයෙන්, සමාජ ක්‍රියාකාරීත්වයන් වශයෙන් අපි බොහොම වේගවත් ගමනක නිතර යෙදෙලා ඉන්නේ. අනේ ගමනේදී අපට රෙඩ් ලයිට් එකක් පත් වුණා වගේ තමයි මරණයක් අහන්න ලැබෙන අවස්ථාව. ධර්මයේ සඳහන් වන්නේ මේක දේව දූතය කියලා. දෙවියන් විසින් අපට යවන ලද දූතේ අපේ ජීවිතය අර්ථය සිහිපත් කර දීම. ඒ නිසා මොහොතක් හරි මරණය මෙනෙහි කරන අවස්ථාවක් මේක. ඒ වගේම අපේ ජීවිතයට මේ ජීවිතයේ වටිනාකම තේරුම් අරගෙන විශේෂයෙන් අප ලබපු දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයෙන් අතිශය දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ මෙන්න මේකෙන් ප්‍රයෝජන ලබාගෙන අප කාටවත් මරණින් නිදහස් වෙන්න බෑ. අප කාටවත් මහලු වීමෙන් නිදහස් වෙන්න බෑ. නමුත් අපට බුදුදහම අනුව එකක් කරන්න පුළුවන්. අපට මරණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. අපට මහලු වීම නැමැති දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේකට බුදුදහම අනුව පෙන්නන්නේ. ඒකට ඉගෙනම ප්‍රැක්ටිස් එක තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව. පරිශීල ආරක්ෂා කිරීම, සමත භාවනා පුහුණු කිරීම විශේෂයෙන් මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව මෙනෙහි කිරීම. මේකෙන් තමයි අපට මහලු වීම සහ මරණය කියන මෙඳුගෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ. වෙනත් members of the Mahasangha, grieving relatives and friends of late Mr. Arthur Ranasinghe, we are gathering here to respect our to Mr. Arthur Ranasinghe who passed away a few days ago. On behalf of Mahasangha of Los Angeles Buddhist Vihara and devotees, I convey our condolences to the family members of late Mr. Arthur Ranasinghe. When we participate to a funeral, we wish to fulfill several things. One of them is we convey our condolences to the close relatives of late person, departed person. That is one of the things that we do here. The next thing is, as Buddhists, we believe our sansaric journey. For that, in order to success our sansaric circle, we acquire positive thoughts in our mind by doing three meritorious deeds: generosity, virtue, and meditation. Acquiring positive thoughts in our mind, we share that merit to late person. Especially here, we hope to share our merits with late Mr. Arthur Ranasinghe that we did here. And also we commemorate his great character. When a person passed away, we think about his life. If we can get some examples, lessons from his life, we remember them and we try to practice it to succeed our lives too. That is also what should be done. And also the very important thing, we should understand the nature of our life. Buddhism says, everyone should reflect on death. I am subject to die. I am not away from death. This should be reflected on again and again. This is a meditation technique. This idea is neither pessimistic or optimistic. Actually, this is reality. This is the reality. Everyone one day face this reality. We face our life challenges. Buddhism says very clearly, there are three reasons why we should need to find a spiritual teacher and his sublime message. Because of three reasons, we should spend a spiritual life. What are the things? The very first thing is aging or decay, and death and rebirth. These are the reasons why we should find a spiritual teacher and his message. If we don't have these three things, we don't need to find a spiritual teacher or practice a Dhamma. Because of these three reasons, aging, death and rebirth, we should find a spiritual teacher and also we should practice Dhamma. We can never avoid these realities. We have to face these challenges. But Buddhism explains the way how we overcome the suffering of aging, how we overcome the suffering of death. This is the purpose of Buddhism. When we practice Dhamma, especially the three disciplines, virtue, concentration and mindfulness, these three things are the path of liberation. The very first thing is discipline in our speech and behavior, practicing five places. And next, practicing concentration meditation, especially practicing metta bhavana or loving kindness meditation. And finally, practicing mindfulness, being aware of our body and mind. We keep our mind in the present moment, keeping our mind in the present moment. When we remember something which happened in the past, we immediately understand, now I remember something, not the real situation. As soon as we remember something which happened in the past, we understand that incident has already ceased. And also when we remember something which will be happening in the future, we immediately understand that future experience hasn't come yet. I am living in the present moment. If we can keep our attention in the present moment, we can overcome the suffering of aging. We always compare the present moment and previous experience. That is why we come to the aging. That is why we have the suffering of aging. If we are able to complete, keep our mind in the present moment, we are able to overcome the suffering of aging or decay. And also, we try to keep our mind in the present moment, and this is the way how we attain the real happiness. Happiness completely depends on the duration of practicing mindfulness, especially practicing breathing meditation. Keeping our attention in the present moment, we always reflect on impermanence. As the result of practicing this Dhamma, we are happy. Until we come to this reality, we are finding happiness, but we are not experiencing happiness. We always think that happiness will come tomorrow. That is why we say, adata vada honda hetak labewa, that tomorrow never comes. If you find a happiness, you never experience happiness. Every moment we are finding happiness, we think that happiness will come in future. Actually, when we come to practice the Dhamma, especially practicing mindfulness with breathing meditation, we live in the present moment. We are experiencing happiness in the present moment. Then our best moment is this moment, not future or tomorrow. on this occasion. If we can think about this Dhamma, this is the way how we can overcome the suffering of aging and death. This is the purpose of a wise life. At this moment, as Buddhist followers and grateful people, you practice three meritorious deeds as Dana, Sila and Bhavana. Generosity, virtue and meditation. By the power of all these meritorious deeds, may your departed relative, friend, Mr. Arthur Ranasinghe, receive a blissful life, and finally, may he attain the final bliss of liberation. Sadhu, sadhu, sadhu.